හිතනවා මනාලියක් ගෙනෙන්න. දවසේ පුරා එළිය කරන් මහත් විනෝදයෙන් කාලෙ ගෙවන්න. උපන් රටේ අඟලක් නැත මගේ කියන්න, මාව අසරණේ කිය අතර මංගුල. ඒ රහඳ දෙකටත් පැරිවි ආඳුර මකන්න, මාව සබුවක්ුමි අහසෙ පාවෙන. ඒ රහඳ දෙකටත් පැරිවි ආඳුර මකන්න, මාව සරුවක්ුමි අහසෙ පාවෙන. සිඥෝට් ටියුන් කරන් වරෙන් පියානෝ, ගහනව බැන්ජෝ රබන් වයලින් කම්බි කඩන්, දැක්කම බජව් කුල්ලේ හරිම ජරමරි. අනම්මනම් කුලි බජව් අපිට වැඩන්න, මිසියෝ වරෙන් යන්න රාගතාල මම නොගන්නේ නෑ. අනම්මනම් කුලි බජව් අපිට වැඩන්න, මිසියෝ වරෙන් යන්න රාගතාල මම නොගන්නේ නෑ. සුරාගන සුරාගන සුරංගනීත මාළුගෙනාව, රැජ්ජ නැතලේ පාරය අඩන්නේ වටින් පිටින් සෙනග පිරෙනවා. ඔයාදනවා ඔයාගේ ඇස් රතු වෙනවා, බලන් ඉන්න මතක් ඇඳෙනවා. Yeah.